තිරුවන් සරණයි, හැම දිනමත්ම අපි අද දවසේ ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා සති ඉරිදා දිනයන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන්, එහෙම නැත්නම් ඊස්ටර්න් වෙලාවෙන් නැක් උදෑසන 10ට ඉරිදා දිනයන්නේ පටන් ගන්න ධර්ම සාකච්ඡාවට. ඉතින් අද 2017 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 3 වෙනිදා. ඉතින් අද දවසේදීත් අපි සුපුරුදු විදිහටම සූදානම් වන්නේ තථාගත ධර්මයේ ඉස්මතු කරගෙන කිසියම් ධර්ම සාකච්ඡාවකට ලැබෙන්න. ඉතින් ඒ සඳහා අද අපිට අවස්ථාව ලැබෙනවා, ලබා ගන්නවා අපි භාවනාවන් වලට උපකාර වෙන ආකාරයේ දේශනාවකට ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ කරගෙන දේශනාවක් ශ්‍රවණය කරලා ඉන්න අනතුරුව සාකච්ඡාවකට ලැබීම සඳහා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යස්ස කස්සචි කායාගතා සති භාවිතා බහුලී කතා, න තස්ස ලබති මාරෝ ඕතාරං, න තස්ස ලබති මාරෝ ආරම්මණං ති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන්ට මතක ඇති අපි මෙම භාවනා වැඩසටහන සඳහා මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේන මේ කායගතා සති සූත්‍රය. ඇතරම ආනාපාන සති සූත්‍රයෙන් දේශනා මාලාවක් අවසන් කරාට පස්සේ අපි අදහස් කළා භාවනාවට සෑහෙන්න ගතියුතුයක් තියෙන තවත් සූත්‍රයක් ඔස්සේ මේ වැඩසටහන කරගෙන යන්න. ඉතින් ඒ අනුව තමයි කායගතා සති සූත්‍රය අපි තෝරගත්තේ. කායගතා සති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන ඉතාම වටිනා සූත්‍රයක්, ඒ වගේම බුද්ධ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේලා රැසක් ජේතවනාරාමයේ අරමුණු කළා දේශනා කරපු දේශනාවක්. භික්ෂුන් වහන්සේලා රාශියක් එකතු වෙලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කායානුපස්සනාවේ තියෙන වටිනාකම ගැන, ඒකේ තියෙන ආනිසංස ගැන, ඒකේ තියෙන අනුභවය ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. මෙහෙම සාකච්ඡා කරමින් ඉන්න අතරතුරදී භාග්‍යතුන් වහන්සේ මේ සභාවට පැමිණෙනවා. පැමිණලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි, මම මේ ස්ථානෙට පැමිණීමට ප්‍රථමයෙන් ඔබලා යම්කිසි කතාවක නිරත වෙලා සිටියානම් ඒ කුමන කතාවක්ද? එතකොට ඉතින් භික්ෂුන් වහන්සේට උත්තර දෙනවා, අපි 23 කතාවකින් නිරත වෙලා හිටියේ නැහැ. අපි මේ භාග්‍යතුන් වහන්සේ තුන් ලෝකයේ බලා වදාරලා මේ වදාරපු මේ කායानुපස්සනාවේ තියෙන වටිනාකම ගැනයි සාකච්ඡා කරමින් හිටියේ කියලා භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නයක් නගනවා, මේ කොයි විදිහට වඩපු කායानुපස්සනාවද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා මේ විදිහට ප්‍රශ්නයක් නගලා තමන් වහන්සේ විසින්ම එතකොට මේ කායानुපස්සනාවට අදාළ කමඨහන් රාශියක් මේ සූත්‍රයේදී දේශනා කරනවා. එතකොට අපි ගිය වාරයේදී මේ කමඨහන් අතරින් මුලින්ම ඉදිරිපත් කරපු ආනාපාන සතිය කියන කමඨහන සාකච්ඡාවට ගත්තා. අද ඒකේ දෙවනි කමඨහන වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නන ඉරියාපත භාවනාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මෙම සූත්‍රය සෑහෙන්න සතිපට්ඨාන සූත්‍රයේ එන කායानुපස්සනා සතිපට්ඨානයට සමාන රූපී බවක් තියෙනවා, සමාන්තර බවක් තියෙනවා. යම් යම් වෙනස්කම් තියෙනවා, නමුත් සෑහෙන සමානකමුත් තියෙනවා. දැන් කායानुපස්සනාවේදීත් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී මුලින්ම ආනාපාන සතියත් ඊට පස්සේ ඉරියාපත පබ්බයත් පෙන්නනවා. ඒ වගේම මෙම සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ මුලින්ම ආනාපාන සතියත් ඊළඟට ඉරියාපත භාවනාවත් පෙන්ලා තිනවා. හැබැයි ඔය චීනයේ හම්බ වෙලා තියෙන චීන භාෂාවෙන් ලිඛිත වෙලා තිබිච්ච ඒ සූත්‍ර දේශනාවලදී මේ දෙකේ අනුරූප වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ ඒ වැඩි හම් වෙලා තියෙනවා මුලින්ම ඉරියාපතය දේශනා කරලා ඊට පස්සේ ආනාපාන සතිය දේශනා කරපු බවක් හොයාගෙන තියෙනවා. කෙසේ නමුත් මේ දෙකේම වටිනාකම කොතනදී කොයි සූත්‍රයෙන් හම්බ වුණත් කියලා නිම කරන්න බෑ. ඉතින් දැන් ඉරියාපත භාවනාවේදී මේ පින්වතුන් දැනටමත් අහලා ඇති එක අතකින් බැලුවාම බුදුරජාණන් වහන්සේ බොහොම සරල දෙයක් අපිට කියන්නේ. මුලින්ම කියන්නේ ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති. යම් කෙනෙක් යන්නේ යන්නේ මි දැනගනි. ඉතින් බැලුව අතට බැලුව බැල්මට පේනවා මේක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. මොකද මේ යනකොට යන බව දන්නවා කියන එක මේ කරන්න අමාරු දෙයක්වත් නෙමෙයි කියලා නිකන් අපිට බැලුව බැල්මට තේරෙනවා මේක මහ දෙයක් නෙමෙයි නේද කියලා තේරෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපේ ජීවිත දිහා බැලුවාම අපි දැන් එදිනෙදා කටයුතු වලට ඕන තරම් එහාට මෙහාට සක්මන් කරනවා, එහාට මෙහාට යනවා, ඇවිදිනවා, කඩමණ්ඩියට යනවා, නැත්නම් අපි කරන රැකියා ස්ථාන වලට යනවා, මිතුරන් හම්බ වෙන්න යනවා. මේ යද්දී අපි මේ යන ගමන ගැන, අපේ ගමන ගැන අවධානයෙන්ද යන්නේ, නැත්නම් අපි කරන්න යන වැඩේ ගැන අවධානයෙන්ද යන්නේ, එහෙම නැත්නම් මගතොටේ දකින්න කියන දේවල් වල අතරමං වෙලාද යන්නේ කියන එකත් විමසලා බලන්න වටිනවා. මොකද අපි කොයිතරම් ගමන් ගියත්, කොයිතරම් ඇවිද්දත් හුඟක් වෙලාවට තියෙන්නේ අපේ අවධානය අපි කරන්න ඉන්න වැඩේට එක්කෝ ඒ වැඩේ හිත හිතා අපි කරන්න ඉන්න දේ සාර්ථක වෙයිද, නැත්නම් ඉතින්දි මොන වගේ ගැටලු වලට මුහුණ පාන්න වෙයිද කියන විවිධාකාර දේවල් හිත හිතා ප්‍රපංච කරමින් යන ස්වභාවයක් තියෙනවා. මේ නැත්නම් අපි අතරමඟදී හම්බෙන අයත් එක්ක කතා බහ කරමින් ඒවැයි අපේ කාලේ නාස්ති කරමින් යන ස්වභාවයක් තියෙනවා. එතකොට අපි මේ කය ඇවිද්දට කොයි වෙලාවකත් මේ කය නිරත වෙලා ඉන්න ඒ ඇවිදින ඉරියව්වේ අපේ හිත නැහැ. දැන් අපි ඒ නිසා විශේෂයෙන්ම මේ සක්මන් භාවනාවක් කියලා අපි පුරුදු කරනවා අපේ මේ හිත හුරු කරන්න මේ කය යෙදිලා ඉන්න මේ ඇවිදින ඉරියව්වේම හිතක් පවත්වන්න. ඉතින් කොයිතරම් සරල බවක් බාහිරින් පෙනුනත් කරන්න ගියාම තේරෙනවා මේක හරිම අමාරුයි කරන්න, ප්‍රායෝගිකව කරන්න හරි අමාරුයි. බාහිරින් බැලුවාම හරි සරල වගේ තේරුණාට කරන්න ගියාම තේරෙනවා කය ඇවිදිනකොට හිත යන්නේ වෙන වෙන තැන්වල. ඉතින් අපි වම දකුණ කියලා උපක්‍රම යොදනවා, හැපෙන තැන් දිහා බලනවා, නැත්තම් ඔසවනවා තබනවා කියලා උපක්‍රමයක් යොදා ගන්නවා, ඔසවනවා ගෙනියනවා තබනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ වගේ විවිධාකාර උපක්‍රම අපි භාවිතා කරනවා. මොකද කය තියෙන ඉරියව්වේම අපේ හිතත් පවත්වන්න, අපේ අවධානයත් පවත්වන්න. නමුත් අපි දන්නේම නැතුව පොඩි දොරක් ගියාට පස්සේ ඔන්න හිත පරණ පුරුදු වෙන වෙන ආරමුණු වලට යනවා. ඒ නිසා අපිට බොහොම පැහැදිලි වෙනවා මේ කය පවතින ඉරියව්වේ අපේ හිත ස්වභාවයෙන් පවතින්නේ නැහැ. අපි පුරුදු වෙලා තියෙන්නෙම හිත වෙන වෙන අරමුණු වල දුවනවා, කය පුරුද්දට ඒ වැඩේ කරනවා. පුරුද්ද නිසා දැන් ඔහේ ඇවිදිනවා, පුරුද්ද නිසා වාඩි වෙලා ඉන්නවා, පුරුද්ද නිසා සැතපීලා ඉන්නවා, පුරුද්ද නිසා ඉඳගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට අර පුරුද්දට යනවා මිසක් කය තියෙන ඉරියව්වේ හිත තියෙන්නේ නැහැ. දැන් ඒක ඒ නිසා අපිට මේ භාවනාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්ලා දීලා තියෙනවා මේ සරල කය පවත්වන ඉරියව්වේ හිතත් පවත්වන්න. එතකොට මේ ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති. එතකොට මේ යන්නේ යනකොට මේ කය ඇවිදිනකොට තමන් වෙන වෙන දේවල් හිතන්නේ නැතුව, අනවශ්‍ය දේවල් වල හිත මුලා වෙන්න දෙන්නේ නැතුව, කරන්න ඉදිරියට තියෙන දේවල් ගැන හිතන්නේ නැතුව, වෙච්ච දේවල් ගැන හිතන්නේ නැතුව මේ යන ඉරියව්වේ හිත පවත්වනවා. ඉතින් මේකම තමයි තවදුරටත් වර්ධනය වෙලා ඒතර සක්මන් භාවනාවක් වශයෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. බොහොම ලස්සන සූත්‍රයක් එනවා යාංගුත්තර නිකායේ චංකමනානිසංස සූත්‍රය කියලා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ සක්මන් භාවනාවේ තියෙන ආනිසංස පහක් පෙන්නනවා. එතකොට අපි කවුරු හරි හිතුවොත් මේ සක්මන් භාවනාවේ අලුත් දෙයක්ද, නැත්නම් මේ පස්සේ එකතු වෙච්ච දෙයක්ද කියලා, එහෙම දෙයක් නෙමෙයි. බුද්ධ දේශනාවේම එතකොට බුදුරජාණන් වහන්සේ මේ සක්මන් භාවනාවේ තියෙන අනුසස් දේශනා කරලා තියෙනවා. ඉතින් අපි ඈත අතීතය ගැන හිතලා බැලුවොත් බුද්ධාගම බැබලිච්ච, එහෙම නැත්නම් මේ අධිගම ශාසනය බැබලිච්ච යුගයන් ගැන කල්පනා කරලා බැලුවොත් අනුරාධපුර යුගයේ, පොළොන්නරුව යුගයේ ඕනතරම් අපිට මේ සක්මන් මළු සොයා ගන්න තියෙනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ සක්මන් භාවනාව අතිශය අපේ ප්‍රයෝජනවත් භාවනාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ සක්මන් භාවනාවේ ආනිසංස වශයෙන් මුලින්ම පෙන්නනවා අද්ධානක්කමෝ හෝති. දැන් සක්මන් භාවනාවට හුරු වෙච්ච කෙනාට ඕනතරම් දුර ගමනක් පහසුවෙන් යන්න පුළුවන්. දැන් මේ පින්වතුන් දන්නවා අතීතයේදී මේ ගමනාගමන පහසුකම් මේ වර්තමානයේ තරම් නවීන සූත්‍ර යන්ත්‍රෝපකරණ භාවිතා කළේ නැහැ. ඉතින් හුඟක් දෙනෙක් පාගමනින් තමයි තමන්ගේ ගමන් බිම ගියේ. ඉතින් සක්මන් භාවනාවේ යම් කෙනෙක් යෙදিলা පළපුරුද්දක් තියෙනවා නම් අන්න එයාට ලොකු හැකියාවක් තියෙනවා ඕනම දුර ගමනක් පහසුවෙන් යන්න. මොකද එයාගේ කය බොහොම ඒකට හුරු වෙලා, සක්මනට හුරු වෙලා. ඒ නිසා අන්න එයාට මේ දුර ගමන් යාමේ පහසුවක්, හැකියාවක්, දුර ගමන් යද්දී වෙහෙසක් නැතුව යන්න පුළුවන් ගතියක් අන්න මේ සක්මන් භාවනාවේ යෙදීමේ ආනිසංසයක් වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඊළඟට කියනවා දෙවනි ආනිසංසය වශයෙන් පධානක්කමෝ හෝති. දැන් පදන් වීරයක් කරන්න මේ සක්මන් භාවනාවේ යෙදෙන කෙනාට අවස්ථාවක් තියෙනවා. දැන් අපි මේ භාවනා කරනවා කියලා පටන් ගත්තට හුඟක් කෙනෙක්, ඇතම් කෙනෙක් ටික කාලයක් කරලා අතහැරලා දානවා. මොකද ගමන තමන් බලාපොරොත්තු වෙච්ච තරම් ඉක්මනට ප්‍රතිඵල පෙන්වන්නේ නැහැ. ඇතම් කෙනෙක් ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉක්මනට මේක කරගන්න ඕනේ කියලා කරනවා. නමුත් අපේ තියෙන ඌමනාව, අපේ තියෙන ඉක්මනට මේ හිත වැඩෙන්නේ නැහැ. හිතට වැඩෙන්න කාලයක් යනවා. ඉතින් අපි මේ පටන් ගත්ත වැඩේ අත නොහැර කරගෙන යාමේ ප්‍රධාන වීරයක් පැවැත්වීමේ ශක්තියක් සෑහෙන්න පවත්වන්න සිද්ධ වෙනවා. එක අතකින් බැලුවාම වීරය අවශ්‍ය වෙන්නේ කෙටි කාලයක් දැඩි වීරයක් පැවැත්වීමට වඩා දිග කාලයක් අඛණ්ඩ වීරයක් පැවැත්වීමයි. ඒ කියන්නේ සෑහෙන කාලයක් අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. ඒ අවුරුදු ගාණම අත නොහැර වීරයවන්තව කරගෙන යන්න පුළුවන් නම් අන්න මේ භවනාවේ ප්‍රතිඵල තියෙනවා. එතකොට එබඳු හැකියාවක් මේ සක්මන් භාවනාව හරහා ලැබෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පධානක්කමෝ හෝති. ප්‍රධාන වීරයක් කරන්න පුළුවන් වටපිටාවක්, මානසික ශක්තියක්. එතකොට මේ සක්මන් භාවනාවෙන් ලැබෙනවා. ඊළඟට පෙන්නලා දෙනවා අල්ප අප්පාබාධෝ හෝති. දැන් මේ සක්මන් භාවනාවේ යෙදෙන කෙනා නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවා. අල්පාබාධ ඇත්තෙක්, ස්වල්ප වූ ආබාධයන් ඇත්තෙක්, වෙනත් වචනකින් කියන නිරෝගී තැනැත්තෙක් පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට මේ සක්මන් භාවනාව අපේ මේ කායික නිරෝගී බව හදාගන්නත් සෑහෙන්න උදව් වෙනවා. ඒ නිසා අපි ඉඳගෙන ඉන්න භාවනාවට ඇතම් කෙනෙක් බොහොම ප්‍රිය කරනවා. සමහර වෙලාවට පැය ගණන් වාඩිලා ඉන්නවා. නමුත් ඊට වඩා බොහොම දීර්ඝකාලීන ප්‍රතිඵල, දීර්ඝකාලීන ආනිසංස එතකොට මේ සක්මන් භාවනාවේ තියෙන බව දැන් මේ අහගෙන යනකොට තේරෙනවා. අප්පාබාධෝ හෝති. එතකොට අපේ කය අල්ප ආබාධව තිබුණොත්, එහෙම නැත්නම් නිරෝගීව තිබුණොත් අපි මේ කරගෙන යන වැඩේ කාලයක් තිස්සේ අත නෑර කරගෙන යන්න අවස්ථාව තියෙනවා. දැන් පින්වත්නි අපි ගමන් බිමන් යන්න අපේ වාහනයක් තියෙනවා නම් මේ වාහනේ හැමතිස්සෙම කැඩෙනවා නම්, බිඳෙනවා නම්, හැමතිස්සෙම අපිට නඩත්තු කරන්න වෙනවා නම්, අලුත් වැඩියා කරන්න වෙනවා නම් ඉතින් හරි අමාරුයි මේ වාහනෙන් වැඩක් ගන්න. ලොකු දුර ගමනක් යන්න මේ වාහනේ ඔරතු දෙන්නේ නැහැ. විශ්වාස කරන්න අමාරුයි. නමුත් හොඳට අපි වාහනේ නඩත්තු කරනවා නම්, අපි වාහනේ ගැන විශ්වාසයක් තබන්න පුළුවන් නම් අන්න සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට මේ කයත් ඇත්තටම වාහනයක් වගේ. එතකොට මේ සසරින් මිදෙන මාර්ගය යන්න එතකොට අපි මේ වාහනයක් වශයෙන් මේ කය භාවිතා කරනවා. එතකොට මේ කයේ නිරන්තරයෙන් ලෙඩ රෝග වැළඳෙනවා නම් අපිට මේ ලෙඩ රෝග වලටම සාත්තු කර කර ඉන්න සෑහෙන කාලයක් ගත වෙන නිසා අර කරන්න හිටිය භාවනා කටයුත්තට සෑහෙන පරිබෝධයක් තියෙනවා. දැන් මේ සක්මන් භාවනාව හරහා අපේ කයට ලොකු නිරෝගී බවක් ලබලා දෙනවා නම් එතකොට අපිට තේරෙනවා එකාතකින් භාවනාවකුත් වෙනවා, සතියක් දිනු කරගන්න අවස්ථාව තියෙනවා. අනිත් පැත්තෙන් දීර්ඝ කාලයක් තිස්සේ මේ කරගෙන යන කටයුත්ත සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය කරන නිරෝගී බව අන්න මේ භවනාව හරහා ලැබෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්නනවා අසිතං පීතං කායිතං සායිතං සම්මා පරිණාමං ගච්ඡති. යම් සිදයක් කෑවනම්, බිව්වනම්, කපල කෑවනම්, ඊළාට රසවින්දනම් අන්නේ සියලු දේ, කාපු බීපු දේ අන්න බොහොම පහසුවෙන් ජීර්ණය වෙනවා. දැන් මේ පිංතුන්ට ඒක බොහොම ප්‍රායෝගික සත්‍යයක් තියෙනවා. දැන් යම්ස කෙනෙක් යම් ආහාර වේලක් ගත්තට පස්සේ යම් වෙලාවක් සක්මනක යෙදෙනවා නම් අර බත් මතක් එන්නේ නැතුව අර වළඳපු දේවල්, කාපු බීපු දේවල්, අනුභව කරපු දේවල් බොහොම හොඳින් ජීර්ණය වෙනවා. ඒ අවශ්‍ය කරන ඕජාවන් ප්‍රමාණවත්ව ලැබිලා කයේ තියෙන කාර්යක්ෂමතාව නිසා අන්න මේ වළඳපු දේවල් කාපු බීපු දේවල් හොඳින් ජීර්ණය වෙනවා. එතකොට ඒකත් බුදුරජාණන් වහන්සේ ආනිසංසයක් වශයෙන් පෙන්වනවා. අවසාන ආනිසංසය වශයෙන් පෙන්නනවා චංකමාදිගතයෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා. යම්සි කෙනෙක් තමන්ගේ සතිය දියුණු කරගත්තා නම්, සක්මන් භාවනාව හරහා සමාධියක් වඩා ගත්තා නම්, හිත එකඟ බවක් වඩා ගත්තා නම්, අන්න ඒ සමාධිය චිරට්ටිතිකෝ හෝති කාලයක් පවතිනවා. නිකන් අපි ඉඳගෙනම කරපු භාවනාවකින් ලබාගත් සමාධිය බොහෝ වෙලාවට ඉතා කෙටි කාලයකදී කැඩලා බිඳිලා යනවා. ඇතැම් වෙලාවට අපිට භාවනා කරන්න මඟ හැරුණොත්, ඇතැම් වෙලාවට යම් රෝගාබාධයක් වැළඳුණොත්, මොන හරි කටයුත්තක් නිසා අතපසු වීමක් වුණොත්, හිතේ ලොකු විපිලිසර වීමක් වුණොත්, ඉඳගෙන විතරක් කරූ භාවනාවෙන් හදාගත්ත සමාධිය බොහොම ඉක්මනට කැඩලා බිඳිලා යනවා. නැවත ගොඩ ගන්න හරි අමාරුයි. නමුත් සක්මන් භාවනාව භාවිතා කළා, සතිය වඩලා, ඒ හරහා හිත එකඟ බව දියුණු කළා, යම් කෙනෙක් සමාධියක් හදාගත්තා නම්, අන්නේ සමාධිය බුදුරජාණන් වහන්සේ පෙන්වන චිරට්ටිතිකෝ හෝති, සෑහෙන කාලයක් පවතිනවා. මොකද එකාතකින් බැලුවම මේ සක්මන බොහොම අභියෝගශීලී. අපි ඇස් දෙකක් ඇරගෙන වටපිට සද්ද බද්දක් තියෙන පරිසරයක අනිත් අයත් වටපිටේ සක්මන් කරද්දි, අපි දිහා අනිත් අයත් බලාගෙන ඉඳද්දි අපි හිතලා තමයි මේ සක්මන කරන්නේ. දැන් ඉඳගෙන ඉඳද්දි නම් පුළුවන් තරම් මේ හිතලා කරන කටයුතු නතර කළයි ඒ කටයුත්ත කරන්නේ. නමුත් සක්මන් භාවනාවේදී අපි හිතලා තමයි මේ ඇවිදින්නේ. මොළදී එතකොට පාදයක් ඔසවනෝ, ඊළඟ පාදේ ඔසවනෝ, කයේ සමබර තව බව පවත්ව ගන්නෝ. මේ හැම දෙයකටම චේතනාපූර්වක බවක් තියෙනවා. ඒ නිසා මේ චේතනාපූර්වකව කරන සක්මන් භාවනාව මුලදී හරිම එක අතකින් අභියෝගයක්, අමාරුයි. නමුත් කෙනෙක් මේ අභියෝගයන් මැදෙහි අත නොහැර මේ කටයුත්ත කරනවා නම් ටික ටික තමන්ගේ සතිය දියුණු වෙනවත් එක්ක මේ කොනේ ඉඳන් පටන් ගත්ත සතිය එහා කොනට වෙනකන් ඔන්න අරගෙන යන්න තමන්ට ශක්තිය ලැබෙනකොට, හරියට අර අතුරේ යන මිනිස්සෙක් බොහොම පරිස්සමෙන් ලිස්සන්නේ නැතුව එක කොනක ඉඳන් අනිත් කොනට යනවා වගේ, එක ගහක ඉඳන් අනිත් ගහට යනවා වගේ, එහෙම නැත්නම් කඹේක ඇවිදින කෙනෙක් වැටෙන්නේ නැතුව එක කොනක ඉඳන් අනිත් කොනට යනවා වගේ. ඉතින් අර තමන් මුලදී ඇති කරගත්ත සතිය බොහොම සීරුවෙන් අරගෙන ගියා නම් ඊළඟ කොන දක්වා, අවසානයේ දක්වා අන්න තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. තමන්ටම තමන්ගේ භාවනාව කොයිතරම් ප්‍රශස්ත මට්ටමක තියෙනවද කියලා තක්සේරුවක් කරගන්න අන්න අවස්ථාව තියෙනවා. එතකොට පින්වත්නි අපිට තේරෙනවා මේ සක්මන් භාවනාව හරිම ප්‍රායෝගිකයි. ඇස්පනා පිටම ඔන්න හිත පිට යනවා තේරෙනවා. ඇස්පනා පිටම නැවත එනවා තේරෙනවා. ඇස්පනා පිටම සතිය වැඩෙනවා තේරෙනවා. ඇස්පනා පිටම අපිට තක්සේරු කරගන්න පුළුවන් මට පියවර කීයක් සතියෙන් යන්න පුළුවන්ද, කොච්චර පියවර ගානක් ගියාට පස්සේද සතිය කැඩෙන්නේ කියලා තමන්ටම සෑහෙන්න භාවනාව පිළිබඳව තක්සේරුවක් ලබා දෙනවා. ඒ නිසා අපිට අපි ගැන හොඳ විශ්වාසයක් ඇති කරගන්න මේ සක්මන් භාවනාව ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේ ආනිසංස පහ දේශනා කරලා බුදුරජාන් වහන්සේ තවත් සූත්‍රවල පෙන්නනවා. දැන් භික්ෂුන් වහන්සේලා ඔය කෙලෙස් තවන වීරයෙන් කටයුතු කරද්දි, භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි කවුරුන් හෝ යෝගාවචරේ කෙලෙස් තවන වීරයෙන් කටයුතු කරද්දි මේ දවල් කාලය සක්මනේදී ඉඳගැනීමෙන්, සක්මනේදීන් හෝ ඉඳගැනීමෙන් මේ කෙලෙස් තවන වීරයෙන් යුක්තව කටයුතු කරනවා. රාත්‍රියේ මුල් භාගයේදී සක්මනේදීමින් ඉඳගනිමින් මේ කෙලෙස් තවන වීරයෙන් කටයුතු කරනවා. රාත්‍රියේ පශ්චිම යාමේ විතරක් කොන්න අවදි වෙන වෙලාව සනිටුහන් කරගෙන සැතපෙනවා. නැවතත් උදේ කාලේ සක්මණෙන් ඉඳගනිමින් මේ තමන්ගේ හිතේ කෙලෙස් දුරු කරනවා. ඒ නිසා මේ සක්මන් භාවනාවත් ඉඳගෙන කරන භාවනාවත් බොහොම ලස්සනට ඒකාබද්ධ වෙලා ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙමින්, ඔවුනොවුන්ට උදව් කරමින් අපේ මේ භාවනා ගමන කරගෙන යන්න, දිගට කරගෙන යන්න අවස්ථාව දෙනවා. එතකොට මේ ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති කියද්දී, එතකොට කෙනෙක් මේ විදිහට සක්මන් භාවනාව පටන් අරගෙන බොහොම සරලව, එතකොට අපි හිතමු මුලින් යන බව දන්නෝ, පස්සේ ටිකක් දුර යනකොට තමන්ට තේරෙනවා ඔන්න හිත පිට යනවා නම් ඔන්න වම දකුණ කියලා හඳුන්ලා දෙනවා. එතකොට ඔන්න වම් කකුල පොළවේ ස්පර්ශ වෙනකොට වම කියලා ඔන්න හිතේ සනිටුහන් කරගන්නවා. දකුණු කකුල ස්පර්ශ වෙනකොට දකුණ කියලා සනිටුහන් කරගන්නවා. නැවතත් ඔන්න වම් කකුල ස්පර්ශ වෙනකොට වම කියන සනිටුහන් කරගන්නවා. මේ විදිහට බොහෝම සරලව මේ කටයුත්ත කරගෙන යනකොට තේරෙනවා අර ලොකු න්‍යාය දැනුමක් මෙතෙන්ට අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ වර්තමානයේ කය කරන දේ තුල මනාව හිතත් පැවැත්වීමයි. එහා මෙහා වුණොත් ඒ කියන්නේ අපි හරියට ඒ අවස්ථාව ගත්තේ නැතුව වෙනවා. උදාහරණයක් වශයෙන් අපි පාදයේ ඔසවලා පාදයේ පොළවේ පතිත වෙද්දි පාදයේ පොළවේ ස්පර්ශ වෙද්දි නම් වම කියලා පුරුදු කරන්නේ, දකුණ කියලා පුරුදු කරන්නේ, හිතේ සනිටුහන් කරන්නේ. අපි මේ ස්පර්ශ වෙන්න කලින් ඔන්න වම කියලා කිව්වොත් ඔන්න අපි ඉක්මන් වෙලා වැඩි. ස්පර්ශ වුණාට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ නම් වම කියලා කියන්නේ, ඒත් එතකොට පරක් වෙලා වැඩි. එතකොට එකතකින් තේරෙනවා අපි මේ හිත යොදන එක කයත් එක්ක හරි ලස්සනට සමපාත වීමක් තියෙනවා. ඒ ස්පර්ශය දැනෙනවත් එක්ක, ස්පර්ශයේ තීව්‍රතාවය උත්සන්න වෙනවත් එක්ක ඔන්න හිත යොදනවා. එතකොට අරමුණ ප්‍රබලව ප්‍රකට වෙද්දී ඔන්න හිතින් ඒ අරමුණ පිළිගන්නවා. ඉතින් මේ විදිහට පටන් ගත්ත සක්මන තමයි ටික ටික බහුලීකృత කරනවත් එක්ක, වැඩිදුර කරනවත් එක්ක ඔන්න වම දකුණ කියන්නේ නැතුවත් මේ ස්පර්ශය දිහා බලාගෙන ස්පර්ශයටම හිත යොදාගෙනත් ඔන්න ඊළඟට කරන්න අපිට ශක්තිය ලැබෙනවා. ඒ කියන්නේ ඔන්න පාදය පොළවේ ස්පර්ශ වෙනවා. දැන් ආයි වම දකුණ කියලා කියන්න ඕනේ, මේ ස්පර්ශයේම හිත පවත්වනවා. අනිත් පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා, ඒ ස්පර්ශයේම හිත පවත්වනවා. හිත ඒ දැනෙන දැනීමත් එක්ක, ස්පර්ශයත් එක්ක හරි ලස්සනට ඒකාබද්ධ වෙලා තියෙනවා. එතකොට ඒක අපි හිතින් ග්‍රහණය කරගන්නවා, තේරුම් ගන්නවා. ඉතින් මෙහෙම කාලයක් තව තව යනකොට දැන් තේරෙනවා, දැන් ඉස්සර තරම් හිත පිට යන්නේ නැහැ. පිට ගියත් කරදරයක් කරගන්න නැතුව ඇතුළට එනවා. ඒ ඇතුළට ආවට පස්සේ නැවතත් අරගෙන යන්න පුළුවන්. කොහොමම ටික කාලයක් කරනකොට තේරෙනවා, දැන් මේ එක ස්පර්ශයක් නෙමෙයි මෙතන තියෙන්නේ, තදගතියක් විතරක් නෙමෙයි තියෙන්නේ, සෑහෙන්න විස්තර රාශියක් මේකෙන් උකහා ගන්න අවස්ථාව තියෙනවා. එතකොට ඇතැම් තැනක තදගති දැනෙනවා, ඇතැම් තැනක බුරුල් ගති දැනෙනවා, ඇතැම් තැනක සිසිල් ගති දැනෙනවා, ඇතැම් තැනක උණුසුම් ගති දැනෙනවා. මේ විදිහට දැන් මේ වැලි පොලවක නම් බොහොම තින් විචිත්‍රයි. සිමෙන්ති පොලවක උනත් සෑහෙන තින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අර ඒ අපි සක්මන් කරන පරිසරයට අනුකූලව විවිධාකාර තොරතුරු රාශියක් අපිට උකහා ගන්න මේ සක්මන් භාවනාව හරහා අවස්ථාව තියෙනවා. ඉතින් අපි හිතමු කවුරු හරි මේ විදිහට කරගෙන කරගෙන යනවා නම් අර දන්නේම නැතුව අපේ හිතේ තැම්පත් වෙලා තිබිච්ච මේ මම ඇවිදින්නේ, මම ඇවිදිනවා කියන සංඥාව දුර වෙලා මේ කයක් ඇවිදිනවා, හේතුන් නිසා කය එහාට මෙහාට යනවා කියලා තැනක හිත පිහිටන්න පටන් ගන්නවා. ඇතම් කෙනෙකුට මේක තව තව සූක්ෂම වෙනකොට තේරෙනවා මේ ඇවිදින්න පාදයක් ඔසවන්න චේතනාවක් පහළ වෙනවා. ඒ චේතනාවට අනුකූලව ඔන්න පාදය එසවෙනවා. ඊළඟ තව කුඩා චේතනාවක් පාදය එහාට කරන්න, ඉස්සරහට ගෙන යන්න පහළ වෙනවා. ඒ අනුරූපව පාදය ඉස්සරහට ගෙන යනවා. ඊළඟ තව චේතනාවක් පාදය තබන්න පහළ වෙනවා. ඔන්න ඊට අනුරූප පාදයේ තබනවා. ඉතින් මේ විදිහට මේ හිතේ සම්බන්ධය මේ කායික ක්‍රියාවලියට අනුරූපව හිත කොහොමද මේකත් එක්ක ඒකාබද්ධ වෙන්නේ කියන කාරණාවත් තේරෙන ගන්නවා. එතකොට එකතකින් මේ නාම රූප සම්බන්ධය ඔන්න කෙනෙකුට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. දැන් මේ හිතත් චේතනාපූර්වකව දැන් මේ කටයුත්ත කරනවා. ඊට අනුරූපව කය ක්‍රියාත්මක වෙනවා. හරියට නිකන් රූකඩයක් වගේ. අපි ඒ නූල අදිනකොට ඒ රූකඩේ ඒ නූලට ඇමිලා තියෙන ඒ කොටස් සෙලවෙනවා. අන්න ඒ වගේ හිතෙන් ඒ විධානය දෙනකොට එතකොට මේ කයේ විවිධාකාර කොටස් සෙලවෙනවා. ඉතින් මේකට නේද මම මේ මමයි කියාගෙන හිටියේ කියලා අන්න එකතකින් ප්‍රත්‍යවේක්ෂාවක් Tamanටම සිද්ධ වෙනවා. එතකොට මේ Tamanට තේරෙනවා මේ මෙතන තියෙන නාම රූප දෙකක්. කායික ක්‍රියාවලියක් තියෙනවා, මානසික ක්‍රියාවලියක් තියෙනවා. මනසේ මෙහෙවීමක් තියෙනවා, ඒ අනුව යන රූකඩයක් වගේ වෙච්ච කයක් තියෙනවා. මේ කය මම කියලා ගැනීමේ කිසි තේරුමක් නැහැ කියලා අන්න විවිධාකාර අන්දමට එක එක්කෙනාට විවිධාකාර අන්දමේ අවබෝධයන් වැටහීම් එන්න පුළුවන්. එතකොට මේ සරලව පටන් ගත්ත මේ ගච්ඡන්තෝවා ගච්ඡන්තෝ මහිති පජානාති කියන කාරණාව ඔන්න ටික ටික ටික ටික ගැඹුරකට යනවා. ඉතින් කාලයක් තිස්සේ ඔහොම ඔහොම කරගෙන යනකොට මේකේ කොයි තරම් ගැඹුරකට යනවද කියනවා නම් අර දැනිච්ච විවිධාකාර විචිත්‍රතා විචිත්‍රතා මේ විචිත්‍ර ලක්ෂණයන් මගහැරිලා මේ කොයි ලක්ෂණේ තියෙන්නේ ඇතිවීමක් නැතිවීමක් නේද කියලා අන්න කෙනෙකුට පහළ වෙන්න පුළුවන් හැඟීමක්. දැන් මම මේ මේවා කියනකොට කෙනෙක්ට හිතන්න පුළුවන් ආ මෙහෙම තමයි වෙන්න තියෙන්නේ මටත් පුළුවන් ඉතින් ඕක උතෙන්ට ගිහිල්ලා ආ මේ ඇතිවීම නැතිවීම වෙනවා ඇතිවීම නැතිවීම වෙනවා කියලා හිතන්න පුළුවන් නේද. නමුත් පින්වත්නි අපි තේරුම් ගත යුතුයි මේක අපි යම් ආකාරකින් මෙහෙවීමක් කරනවා නම් හිත අපි සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියන ප්‍රෝග්‍රෑම් කරනවා කියලා කන්ඩිෂන් කරනවා කියලා හිත තත්ත්වගත කරනවා නම් හිත මෙන්න මේ විදිහට වැඩ කරපන් කියලා කියනවා නම් ඒක සම්පූර්ණයෙන් විපස්සනාවට ප්‍රතිවිරුද්ධයි. ඒක නෙමෙයි විපස්සනාව කියන්නේ. අපි හිත යම් ආකාරයකට මඟ පෙන්වීමක් කරනවා. නමුත් මේ මඟ පෙන්වීම කරාට පස්සේ අපි අත අයින් කරගන්න ඕනේ. අපේ කාය මේ මානසික වශයෙන් අපි කරන සිතුවිලි ප්‍රතික්‍රියාවන් නතර කරගන්න ඕනේ. කයටම වැඩේ කරන්න ඉඩ දෙන්න ඕනේ. අපි ඇතුළත කතාව සංසිඳවගෙන පුළුවන් තරම් නිහඬව අපි ඒක නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ නිරීක්ෂණය කරන සම්පූර්ණ නිහඬ නිසංසල ඇතුළත කතාව නතර වෙච්ච පරිසරයක තමයි අර වගේ යම් යම් විපස්සනා ඥානයන් මතුවෙන්න පසුබිමක් සකස් වෙන්නේ. එතකොට අපි මේ විපස්සනා ඥානයන් කියලා කියන්නේ හිතලා ගත්ත දේවල් නෙමෙයි. පොතේ පතේ දැනුමක් නෙමෙයි. මේ භවනාවේ නිරීක්ෂණයන් මත බොහෝම සංසිඳිච්ච මනසකින් උපේක්ෂා සහගත පසුබිමක මධ්‍යස්ථව කරපු නිරීක්ෂණයක් බොහොම සංසුන් නිරීක්ෂණයක් හරහා ෂණිකව මත වෙච්ච අවබෝධයක්. එතකොට ඒ අවබෝධයට අපි සාදර වෙනවා. ඒ අවබෝධයට අපි එන්න ඉඩ හරිනවා. හැබැයි ඒ අවබෝධය එන්නේ අපේ අර පොතේ දැනුම ඔක්කොම පැත්තකින් තියලා බොහොම ආධුනික මනසක් සරල මනසක් සතුටින් තියෙන මනසක් සැහැල්ලු මනසකින් අන්න අපි කරන දේ නිරීක්ෂණය කරානම්. එහෙම නිරීක්ෂණය කරද්දී අන්න කෙනෙකුට වැටහෙනවා මෙතන මේ හැම තැනකම තියෙන මේ වෙනස් වීම ස්වභාවයක් ඇතිවීම නැතිවීම ස්වභාවයක් මේකේ මට පාලනයක් නැහැ. මේ විදිහට කෙනෙකුට එතකොට මේ ත්‍රිලක්ෂණය වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තව දියුණු වෙලා එතකොට මේ අරමුණු සහිත සතිය අරමුණු රහිත සතියක් බවට පත් වෙනවා. ඉතින් මෙහෙම මම මේ විස්තර කරේ එක කොටසක් අරගෙන. එතකොට මේ අපි මුලින් සරලව පටන් ගත්ත දේ ඊටාම ගැඹුරකට ගිහිල්ලා අන්තිමටත් වෙන්නේ දැන් අර පොදු ලක්ෂණ මතුවීම හරහා ත්‍රිලක්ෂණයේ මතුවීම හරහා ඔන්න ඇති වෙනවා හිතේ එක්තරා අන්දමක විරංජනයක්. විරංජනයක් වුණාට පස්සේ දැන් හිත අරමුණට බහින්නේ නැහැ. දැන් කලින් නම් හිත හොඳට මේ අරමුණට බැහැගත්තා. වදින තැන් හොඳට තේරුණා. ඒවැය තියෙන විවිධාකාර ලක්ෂණයන් මතුවේ එන්න ගත්තා. දැන් ඒකේ හාත්පසින් වෙනස් දෙයක් සිද්ධ වෙනවා. දැන් මේ ලක්ෂණයන් ගැන හිතේ කැමැත්තක් නැහැ. ලක්ෂණයන් ගැන හිතේ කිසි ඌමනාවක් නැහැ. ඕනෑකමක් නැහැ. ලක්ෂණයන් තිබුණට බලන්න යන්නේ නැහැ. හිතට නිකන් එපා වෙලා. කෙනෙකුට නිකන් දැන් හිතෙන්න පුළුවන් දැන් මේ භාවනාව අඩපණ වෙලාද සතිය දුර්වල වෙලාද මට නිකන් කම්මැලිකම් පහළ වෙලාද. නමුත් තමන් දන්නවා නම් තමන් ඊටාම හොඳ ආකාරව අඛණ්ඩව භාවනාව කරගෙන ආවා නම් අතරමඟදී කිසි හැලහැප්පීමක් උනේ නැත්තම් සුපුරුදු පරිදි භාවනාව කරගෙන ආවා නම් අන්න මේ විදිහට මේ ක්‍රමානුකූලව හිතේ සිද්ධ වෙන විරංජනය අරමුණු වලින් මෑත්වීම අරමුණු වලින් ඈත්වීම අරමුණට බැස නොගන්නා ස්වභාවය අන්න භාවනාවේ වර්ධනයක්. අන්න ක්‍රමානුකූලව මේ අරමුණු රහිත සතියකට අන්න හිතපත් වෙන ආකාරය. එතකොටත් ඔන්න ටික ආවට පස්සේ ඒකත් තව වර්ධනය වුණා නම් අන්න නැවතත් අර මුල් හිතිය තැනකට වගේ තමයි එන්නේ. මොකද්ද? දැන් මේ කය ඔහේ ඇවිදිනවා හිත කය තුල තියෙනවා නමුත් කය අරමුණු වෙලා නැහැ. හිත කය තුල තියෙනවා නමුත් කලින් වගේ මේ කයේ තියෙන විවිධාකාර අරමුණු කායික වශයෙන් තියෙන අරමුණු එකක්වත් දැඩිව ග්‍රහණය වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ඒක මේ සූත්‍රයේ හැම කොටසක් පාසාම දේශනා කරනවා. එතකොට මම මේ එකක් අරගෙන මුළු ක්‍රියාදාමයේම විස්තර කළේ අපි මේ හිතුවොත් මේ ඉරියාපත භාවනාව කියන්නේ බොහොම සරල දෙයක්. මට නම් ඒකේ ඒ තරම් වැඩක් නැහැ. මට ඉතින් ඊට වඩා ගැඹුරු දෙයක් ඕනේ කියලා හිතුවොත් පින්වත්නි අපි මේ බුද්ධ දේශනාවේ තියෙන ගැඹුර ගැඹීරත්වය හැල්ලුවට ලක් කළා වෙනවා. ඒ නිසා අපි කියා හිතන්න නරකයි මේ ඉරියාපත භාවනාව පවා බුදුරජාණන් වහන්සේ නිවන අරමුණු කරලා දේශනා කරලා තියෙනවා. නිසා මේ එකම කොටසක්වත් අපිට සැහැල්ලු කළා, එකක් සරල වැඩි කියලා, ඒක මට ගෝචර වෙන්නේ නැහැ කියලා ඉවත දාන්න දෙයක් අවතක්සේරු කරන්න හැකියාවක් නැහැ. බුද්ධ ඥාණයෙන් දැකලයි මේවා දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපි උන්වහන්සේ ගැන ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් උන්වහන්සේගේ සර්වඥතා ඥාණය අදහගෙන මේ කටයුත්තේ යෙදෙනවා නම් මේ ඉරියාපත භාවනාව වෙනුත් සෑහෙන්න ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තිතෝවා තිතෝම් හීති පජානාති. තොට දැන් මේ ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නා බව දන්නවා. දැන් අපි කොයි තරම් අවස්ථාවලදී ඉඳගෙන ඉන්නවද? ඕන තරම් ඉතින් බස් එකේ යනකොට ඉඳගෙන ඉන්නවා, වෙනත් වාහනවල යනකොට ඉඳගෙන ඉන්නවා, නැත්තම් කවුරු හරි එනකන් ඉඳගෙන ඉන්නවා, දොස්තර ගාවට ගිහිල්ලා තමන්ගේ අංකේ කතා කරනකන් ඉඳගෙන ඉන්නවා. දැන් මේ ඉඳගෙන ඉන්නකොට අපි දන්නවද ඉඳගෙන ඉන්නවා කියලා? එහෙම නැත්තම් අපි මේ වටපිට බල බල අනිත් අයගේ දේවල් හොය හොයා මේ අපි ඉන්නේ. ඒක අතකින් බැලුවාම තේරෙනවා අපි මේ කොයි තරම් දවස මුළුල්ලේ ඉඳගෙන හිටියත් අපි දන්නේ නැහැ ඉඳගෙන ඉන්න බවක්. අපි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව අරමුණු කරනවා වෙනුවට කය ඉඳවල තියලා අපි වෙන වෙන දේවල් හිත හිතා ඉන්නවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කය ඉඳවල තියෙනවා නම් හිතත් ඒ ඉඳවපු ඉරියව්වේ පවත්වන්න. බලන්න එක අතකින් කොයි තරම් සරල දෙයක්ද, හැබැයි කොයි තරම් ප්‍රායෝගිකව අමාරු වැඩක්ද? මොකද මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කියන එක අපිට හරි සරලයි වගේ තේරෙන්නේ. ඉතින් අපේ හිත හරි කැමති බොහෝම සංකීර්ණ වෙනත් අරමුණු ග්‍රහණය කරගෙන ඒවැයේ මුලා වෙලා, ඒවැය නන්නත්තාර වෙලා කටයුතු කරන්න. ඊට වඩා මේ සරල ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්න කැමැත්තක් හිතට නැහැ. දැන් මේ බුදුරජාණන් වහන්සේ අපේ හිත තව තව සරල කරලා නැවතත් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතිය පවත්වන්න අපිට කියලා දෙනවා. තිතෝවා තිතෝම් හීති පජානාති. කය දැන් තියෙන්නේ ඉඳවල, ඒ නිසා හිතින් මේ ඉඳවල තියෙන ශරීරය දැනගන්න. දැන් ඕකම තමයි ඉතින් ඊට පස්සේ බොහොම ගැඹුරට ගිහිල්ලා ඉතින් තව තව ඉඳගෙන කරන භාවනාවන්ගේ ඉතින් ගැඹුරට යනවා. නමුත් ඒ ගැඹුරට ගිහිල්ලත් අර මං සක්මන් භාවනාවට විස්තර කළා වගේ කෙනෙක් සෑහෙන එහාට ගිහිල්ලා විපස්සනාවේ සෑහෙන ගැඹුරකට ගිහිල්ලා නැවතත් මෙන්න මේ ඉඳවල ඉන්න ඉරියව්වට පැමිණෙනවා. නමුත් ඉරියව්ව ඕලාරික වශයෙන්, රළු වශයෙන් බැසගත්ත ස්වභාවයකට අරමුණු නොකර. ඒක තමයි එකතකින් බැලුවම මේ භාවනාවේ තියෙන පුදුමාකාර විකාශනය. පටන් ගත්ත තැනට ආපහු එනවා, හැබැයි හාත්පසින් වෙනස් ස්වරූපයකින්. පටන් ගත්ත තැනටමයි එන්නේ, හැබැයි හාත්පසින් වෙනස් ස්වරූපයකින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. දැන් තිතෝවා කියන්නේ හිටගෙන ඉන්නවා, හිටගෙන ඉන්නේ හිටගෙන ඉන්න බව දැනගන්නවා. නිසින්නෝවා කියන්නේ ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. දැන් මේ තිතෝවා කියද්දි හිටගෙන ඉන්න බව දැනගන්නවා කියද්දි තවත් දෙයක් කියන්න පුළුවන්. දැන් අපි ඇතැම් වෙලාවට සක්මන් භාවනාවේ දෙනකොට අපේ හිත ක්‍රමානුකූලව යම් ආකාරයක සමාධිගත වීමක් සිද්ධ වෙනවා. අපි හොඳට හිත එහා මෙහා යවා ගන්නේ නැතුව ඒ අරමුණේම හොඳට නිමග්න කරගෙන හොඳින් භාවනාවේ යෙදුනනම් දන්නේම නැතුව ඇතැම් කෙනෙකුට නිකන් ඇස්පියවිගෙන වගේ එනවා. මේ නිදිමතකට එහෙම නෙමෙයි, ඇස්පියවිගෙන වගේ එනවා, නිකන් කලවර වේගෙන වගේ එනවා. සමාහරණාට මේ පිංගුතුන් අත්දැකලා ඇති. අන්න ඒ අවස්ථාවේදී අපි ඉක්මනට දුවගෙන ගියා නම් මේ ඉඳගෙන කරන භාවනාව කරන්න සමාහරණාවට අපේ අර හැදීගෙන ආපු සමාධිය හිතේ එකඟ බව කැඩලා යනවා අතරමඟදී. මොකද අපිට ඉඳගෙන ඉන්න තැනට යද්දී දොරක් අරගෙන නැත්තම් ඒ තැන බලාගෙන මේ සෑහෙන පරිසරයක් පසු කරගෙන යන්න ඕනේ. නමුත් පින්වත් අපිට පුළුවන් නම් දැන් මේ හැදිච්ච එකඟ බව, සමාධි ස්වභාවය හැදුනේ සක්මනේදී නිසා අපි මේ සක්මන් කරන එක දැන් නතර කළා. සක්මනේම එක තැනක හිටගෙන දැන් භාවනා කරන්න පුළුවන් නම් අන්න හිටගෙනත් සමාධියකට යන්න අවස්ථාව තියෙනවා. හැබැයි ආධුනිකයෙකුට මේක අමාරුයි. සෑහෙන කාලයක් භාවනා කරපු කෙනෙකුට මේ හිතගෙනත් කරන භාවනාවට අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි මේ හිතගෙන ඉන්න ඉරියව්ව භාවනාවට සුදුසු නැහැ කියලා අතහරින නරකයි. අපි සක්මන් භාවනාවේ යෙදෙනකොට ඇතම් කෙනෙකුට ඊටාම ස්වාභාවික අන්දමින් හිත සමාධී ගතවීමක් වගේ සිද්ධ වෙනවා නම් අන්නේ සමාධීට රුකුල් දීමක් මේ අවස්ථාවේදී තමන්ට කරන්න තියෙනවා නම් එකපාරට ඉඳගෙන ඉන්න භාවනාවකට යන්නේ නැතුව මේ හිටගෙන ඉන්න ඉරියව්ව තුළ සතිය පවත්වමින් අර හැදීගෙන ආපු සමාධියට උදව් තවදුරටත් උදව් කරමින් අන්න භාවනාවේ තව ඉස්සරහට යන්න තියෙනවා. ඉස්සරහට යන අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ තිතෝවා තිතෝම් හීති පජානාති කියන එක එක අතකින් මේ හිටගෙන ඉන්න අවස්ථාවේ හිටගෙන ඉන්න කියන මට්ටමටත් එහා ගිහිල්ලා යම්සි අවස්ථාවක අපිට මේ සක්මන් භාවනාවේදී හොඳාකාරවම සතිය දිනුන වෙලා සමාධිය දිනුන වෙලා ආපු අවස්ථාවක තමන්ට හොඳට වැටහෙනවා නම් දැන් මම මේ සමාධියට අනුග්‍රහ කළ යුතුයි. දැන් ඔන්න හිත සෑහෙන ගැඹුරකට ඇවිල්ලා තිනවා කියලා තේරෙනවා නම් අන්න හිටගෙන ඉඳලා ඊළඟ අවස්ථාවට යන්න පුළුවන්. තව දිනු කරන්න පුළුවන්. මොකද අපි ඉබන්දු හිත එකඟ වෙච්ච අවස්ථාවක තවදුරටත් සක්මනේ යෙදුනොත් සක්මනේ තියෙන අර යම්පමණක චේතනාපූර්වක ස්වභාවය නිසා අර හැදෙන ඊතා සූක්ෂම සමාධි ස්වභාවයට ඒ සක්මන රළු වැඩි. සක්මනෙන් ටිකක් බාධාවක් මේ හැදෙන සමාධියට එල්ල වෙනවා. නමුත් ඒ සක්මන ක්‍රමානුකූලව නතර කළා ක්‍රමානුකූලව අඩු කළා තමන් හිටගෙන ඉන්න ඉරියව්වේ සමාධිය වැඩෙන්න ඉඩ දුන්නොත් අන්න මේ හිටගෙන ඉන්න ඉරියව්ව හරහා අපිට ගැඹුරු සමාධියකට යන්න අවස්ථාව තියෙනවා. ඊළඟට තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගෙන තමන් භාවනාවේ යෙදෙනවා. ඊළඟට අන්තිමට පෙන්වනවා සයානෝවා සයානෝම් හීති පජානාති. දැන් මේ මෙතනදී සඳහන් වෙන්නේ මේ නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නවා කියන අදහස නෙමෙයි. නිකන් ඇල වෙලා ඉන්නවා. තාම නින්දට වැටිලා නැහැ. නින්දට වැටෙන තුරු එහෙම නැත්නම් ගිමන් නිවන අදහසින් සයනය කරනවා. කයේ මේ ඇඳක සැතපෙලා ඉන්නවා. නමුත් නින්දට වැටිලා නැහැ. නින්දට වැටෙන තුරු ඒ ඇල වෙලා ඉන්න ඉරියව්වේ සැතපෙලා ඉන්න ඉරියව්වෙත් ඔන්න සතිය පවත්වන්න පුළුවන්. හුඟක් වෙලාවට මේ ඉරියව්වේ තියෙන බාධාව තමයි අර ඒ ඉරියව්වේ තියෙන සුවය වැඩි නිසා භාවනා කරන්න ගත්තාම නිින්ද යනවා. හැබැයි ඇතම් අවස්ථාව කෙනෙක්ට හොඳට අවදි වෙච්ච මනසක් තියෙනවා නම් හැබැයි විවේක වෙන්නත් උවමනාව තියෙනවා නම් මේ සයනය කරන ඉරියව්වේත් එතකොට බුදුරජාන් වහන්සේ අපිට සතිය පවත්වන්න කියලා දීලා තියෙනවා. ඒ වගේමයි යම් අවස්ථාවක මේ ඉරියව්වේ සතිය පවත්වමින් ඉන්නකොට අපිටම නිින්දට වැටුණා. ඊළඟට අපි නැවතත් අවදි වෙන මොහොතේදී ඒ අවදි වෙන මොහොතත් දැනගනිමින් නැවතත් ඔන්න සතිපට්ඨාණයටම අවදි වෙන්න පුළුවන්. මේ නිසා එතකොට මේ ඉරියව් හතර අපිට ඊටාම ලස්සනට ගැලපිලා එනවා. ඉතින් අපේ තියෙන ප්‍රධාන ඉරියව් හතර තමයි මේ සක්මන් කිරීම, හිටගෙන සිටීම, ඉඳගෙන සිටීම, සයනය කිරීම. එතකොට මේ ඉරියව් හතරේ සෑහෙන කාලයක් නැවත ප්‍රගුණ කරනකොට තවත් විදිහකට කෙනෙකුට වැටහෙන්න පුළුවන්. එතකොට මේ ඉරියව් හතර විතරයි නේද මට තියෙන්නේ. එතකොට මේ අනිත් අයට තියෙන්නේ මේ ඉරියව් හතර විතරක් නේද? එතකොට මොකද්ද වෙනස? ඔන්න අජ්ජත් බහිද්දා ભેදය දුර වෙලා යනවා. දැන් තමන් මෙතෙක් කාලයක් මේ ඉරියව් හතර මේ දිහා බලාගෙන තමන්ගේ කය අරමුණු කරගෙන මේ භාවනාව කරගෙන ගියා. හැබැයි මෙහෙම කරගෙන යනකොට මේ අභ්‍යන්තර සීමාව පසු කළා. දැන් මේ බාහිර වශයෙන් අනිත් අයත් මේ ඉරියව් හතර නේද ඇසුරු කරන්නේ? මේ ඉරියව් හතරෙන් තොර වෙනත් ඉරියව්වක් නැහැ නේද කියලා අන්න මේ ප්‍රධාන ඉරියව් හතරේ තියෙන සමානතාවය කාටත් පොදු ලකුණ මතුවෙන්න ගන්නවා. එතකොට පින්වත්නි අපිට අර මගේ කියලා අල්ලගත්ත ගතිය සෑහෙන දුර වෙලා මේ මමත් අනුනුත් කියලා කරන බෙදීම අඩු වෙලා මේ අපි කවුරුත් මනුස්සය වශයෙන් ඇසුරු කරන්නේ මේ ඉරියව් හතරක් නේද කියලා අන්න අපිට අපි සියලු දෙනා පිළිබඳවම සමහැඟීමකින් බලන්න අවස්ථාව තියෙනවා. ඊළඟට හැබැයි බුදුරජාන් වහන්සේ මේක තව සූක්ෂම කරලා පෙන්නනවා. යතා යතා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති කියලා. දැන් මේ ඉරියව් හතරට අහු නොවෙච්ච යම් හෝ අනු කුඩා ඉරියව් තියෙනවා නම් යම් යම් ආකාරයෙන් මේ කය පවතිනවා නම් ඒ ආකාරයෙන්ම දැනගන්නවා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ මේ සියලු දේ අන්තර්ගත කළා. මේ මුළු කයම පවතින ඕනම ඉරියව්වක් අන්තර්ගත කළා. ඒ යම් යම් ආකාරයක මේ කවේ පවතිනවා නම් ඒ ආකාරයෙන් ඒ අවස්ථානුකූලව එකක්වත් මග හැරගන්නේ නැතුව ඔන්න මේ කය නිරීක්ෂණය කරන මට්ටමට ඔන්න කෙනෙක් පැමිණෙනවා. එතකොට තමයි අන්න අඛණ්ඩ සතියක් අපිට අත්දක ගන්න අවස්ථාව තියෙන්නේ. මුල් අවස්ථාවේදී ඉතින් සතිය සෑහෙන අඩුයි. සතිය තියෙන ප්‍රමාණය අඩුයි, සතිය නැති කාලය වැඩි. ටික ටික ඔන්න සතිය දිනු කරගෙන යනකොට ඔන්න සතිය දැන් ටිකක් තියෙනවා, සතිය නැති ටිකකුත් තියෙනවා. හැබැයි තේරෙනවා කොයි තැන්වලද සතිය නැත්තේ. ඔන්න ඒවට පිළියම් යොදනවා. ඊළඟට ඔන්න සතිය තියෙන කාලය වැඩි, සතිය අඩු කාලය අඩුයි. සතිය නැති කාලය අඩුයි. ඊට පස්සේ තව කෙනෙක් තවදුරටත් උනන්දු වෙලා අන්න මේ හැම ඉරියව්වක් පාසාම අනුකූඩා ඉරියව් පාසාම කෙනෙක් සතිය පවත්වනවා නම් කයනුපස්සනාවේ නිරත වෙනවා නම් අන්න මේ කය තුලම හිත රැඳෙන්න පටන් ගන්නවා. කිසිම ඉරියව්වක් සතියෙන් තොරව පවත්වන්නේ නැති තරමකට ඔන්න හිත කය තුල নিমগ্ন වෙන්න, කය ඇසුරු වෙන්න, කය ඇසුරු කරන්න පටන් ගන්නවා. ඒක තමයි එකාතකින් බැලුවාම මේ කායानुපස්සනාවේ තියෙන එකාතකින් කියන්න පුළුවන් සතියේ අරමුණු ඇසුරු කරන සතියේ තියෙන උච්චතම අවස්ථාවක් වශයෙන්. මොකද දැන් අරමුණක් ඇසුරු කරනවා මේ කය. මොකද හුඟක් වෙලාවට අපේ හිතට අරමුණක් දුන්නේ නැත්තම්, කෙලසුන්ගෙන් තොර නිවැරදි අරමුණක් දුන්නේ නැත්තම් සාමාන්‍ය හිත පුරුදු වෙලා තියෙන කාම අරමුණු වලට, දෝෂ අරමුණු වලට හිත ගහගෙන යනවා. දැන් මේ ස්වභාවයෙන් ඒ යන යෑම නතර කරන්න, ඒ රැල්ල නතර කරන්න තමයි උදේ බුදුරජාණන් වහන්සේ මේ කය අපිට අරමුණක් වශයෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට එකාතකින් බැලුවාම අපේ මේ හිත රැකගන්න, ඉබාගතේ යන්න නොදී හිත රැකගන්න මේ කය අරමුණක් වශයෙන් භාවිතා කරන්න ඕන අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු නැවක් මූදෙන් මේ ඇවිල්ලා වරායට. දැන් ඒකේ හරියට නැංගුරම් දැම්මේ නැත්තම් ඒක නැවත නැවත අර සුළඟට, වාත රැල්ලට මේ කැළතිලා ඕක නැවතත් යනවා මූදට. නමුත් අන්න නැංගුරම් ලෑවනම් එතන අල්ලගෙන ඉන්නවා. අන්න ඒ වගේ තමයි දැන් මේ හිතටත් අනවශ්‍ය අරමුණු දුන්නොත් එයාට අර අභාවිත මනසට නිතරම යන්නේ කෙලස් වලට. හැබැයි දැන් අපි මුලදී බලෙන්ම වීරයෙන්ම මේ කය හඳුන්ලා දුන්නොත් මෙන්න මේක තමයි ඉන්න ඕන තැන, මේක තමයි ගෝචර භූමිය කියලා ඔන්න කය නිතර හඳුන්ලා දෙනවා නම්, ඒකම පුරුදු කරනවා නම් එළියට යනවා නැවතත් කය ඉගෙනලා තියෙනවා, එළියට යනවා නැවතත් කය ඉගෙනලා තියෙනවා, එළියට යනවා නැවතත් කය ඉගෙනලා තියෙනවා. ඉතින් මේක නැවත කරද්දී කයටම මේ හිතටම පුරුද්දක් වශයෙන් ඔන්න ඇති වෙනවා. වැඩි එළියට යාම නතර කරලා ඇතුලේ ඉන්න හැකියාවක්, ප්‍රවණතාවයක් වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් එළියේ විවිධාකාර අරමුණු, කෙලෙස් අරමුණු ඇසුරු කරනවා වෙනුවට කය ඇසුරු කරමින් ඉන්න ඔන්න මේ හිත පටන් ගන්නවා. එතකොට අර නැවක් නැංගුරම් ලාගෙන ඒක ඇසුරු කරගෙන එතනම ඉන්නවා වගේ, ඒක නිසාවෙන් රැඳිලා ඉන්නවා වගේ හිතත් වෙන වෙන තැන්වලට යන්නේ නැතුව, වෙන වෙන අරමුණු ඇසුරු කරන්න යන්නේ නැතුව කය ඇසුරු කරගෙන ඉන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ කයෙහි කයානුව බලමින් කෙනෙක් ඉන්නවා නම් එතකොට කෙලසුන්ගෙන් තොරව, අඩුතමින් කෙලසුන්ගෙන් ඉතාම අල්ප වශයෙන් හිත පවත්වන්න පුළුවන් අවකාශයක් අපිට තියෙනවා, අවස්ථාවක් අපිට තියෙනවා. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එතකොට මේ විදිහට පෙන්නලා මේ කොටසෙත් සෑහෙන ආනිසංස පෙන්ලා දීලා තියෙනවා. එතකොට මේ වර්තමාන වශයෙන් අපේ හිත පවත්වන්න නැංගුරුවක් වශයෙන් අපිට මේ කය භාවිතා කරන්න පුළුවන්. නැවත පුරුදු කරනකොට මේ කයේම හිත රැඳෙන ස්වභාවයක් තියෙනවා. ඒක බුදුරජාන් වහන්සේ ආනිසංසයක් වශයෙන් පෙන්නනවා. යස්ස කස්සචි කායගත සති භාවිතා බහුලී කතා නතස්ස ලබති මාරෝ ඕතාරං. දැන් අපි යම් අවස්ථාවක මේ විදිහට කය ඇසුරු කරේ නැත්නම්, හිත කය ඇසුරු කරන්නේ පැවතුනේ නැත්නම් අන්න මායාගේ අරමුණු වලට හිත යනවා. මායා අවකාශයක් ලබා ගන්නවා. අපි දන්නේ නැතුව කෙලස් අරමුණු හරහා මායා දිනනවා. ඒ වගේමයි කෙලස් අරමුණු හිතට අරමුණු වෙනවා. හිතේ අවශ්‍ය තැන ඉන්නේ නැතුව වෙනත් කෙලස් අරමුණු හිතේ අරමුණ බවට පත් වෙනවා. නමුත් අපි මේ කය ඇසුරු කරගෙන ඉන්නවා නම් අන්න මාරයට අවකාශයක් ලැබෙන්නේ කෙලස් අරමුණක් අපේ හිතට දාන්න. මොකද හිත නිතර ඇසුරු කරගෙන ඉන්නේ කය. කය ඇසුරු කරගෙන ඉන්න තාක් ඔන්න අපේ හිතට ආරක්ෂාවක් තියෙනවා. මාරයට ඉඩක් නැහැ. අපේ හිතට එතකොට ආරක්ෂාවක් තියෙනවා හිත කය ඇසුරු කරගෙන ඉන්න තාක්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ආනිසංසයක් වශයෙන් පෙන්වන්නේ. මේ කය ඇසුරු කරගෙන ඉන්නවා නම්, කායගත සතිය නිතර වඩනවා නම් මායයටවත් අවකාශයක් නැහැ මේ හිත දුරු කරන්න. එහෙම නැත්නම් මේ හිතට කෙලෙස් දාන්න, මේ තැනත්තාව මැඩ පවත්වන්න, මාර ග්‍රහණයට අරගන්න. එකතකින් එතකොට අපිට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මේ කායනුපස්සනාව කියන්නේ කොයිතරම් ගැඹීර ධර්මයක්ද? අපි කිසිසේත්ම චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ගැන හිතලා මේ කායානුපස්සනාවේ තියෙන වටිනකම ලඝු කොට සැහැල්ලු කොට සලකන නරකය. මේ කායානුපස්සනාවේ ඉතාම ගැඹීර මට්ටමක් තියෙනවා. ඉතින් සතිපට්ඨාන සංයුක්තේම බුදුරජාන් වහන්සේගේ දේශනාව අනුව යමින් ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ මට මතක විදිහට සඳහන් කරන්නේ, දැන් මේ එක කොටසක් එක අනුපස්සනාවක් කෙනෙක් දිනු කරා නම් ඒකම උනත් ප්‍රමාණවත් කියනවා සෝවන් වෙන්න. ඒ නිසා මේ කාය අනුපස්සනාව බුදුරජාණන් වහන්සේ මේ තරම් වර්ණනා කරලා තියෙන්නේ අපිට මෙතන අර හිතත් එක්ක කරන ගනුදෙනුවට වඩා මේ කයත් එක්ක කරන ගනුදෙනුව සෑහෙන්න අපිට පාලනයක් තියෙනවා. මොකද හිත දිහා බලන්න ගියාම අපේ සතිය දියුණු වෙලා නැත්තම් අපි අමාරුවේ වැටෙනවා. අපි සමානතාවට අපේ තියෙන අර අපිව කරන අධිසක්සේරුව නිසා අපි ඉක්මනට යනවා හිත දිහා බලන්න. හොර ධම්මානුපස්සනාවේ දෙන්න යනවා. නමුත් පින්වත්නි, අපි හදාගත්ත සූක්ෂම සතියක් අපිට නැත්තම් අපි දන්නේම නැතුව අපි කෙලෙස් වලට අහු වෙනවා. නමුත් කය දිහා බලන්න අපි පුරුදු වෙනවා නම්, කයේ හිත පවත්වන්න පුරුදු වෙනවා නම්, මේ කායික ඉරියව් වල හිත පවත්වන්න පුරුදු වෙනවා නම්, දැන් කය ඇවිල්ලා වෙන අරමුණක්. හිතින් හිත අරමුණු කරනවා වෙනුවට හිතින් කය අරමුණු කිරීමක් මෙතන තියෙන්නේ. ඒක සෑහෙන්න අරිට වඩා පහසුයි. ඒ නිසායි සාමාන්‍යයෙන් සතිපට්ඨාන භාවනාව පුරුදු කරද්දී කාය අනුපස්සනාවෙන් කෙනෙක් පටන් ගන්නෙ. මොකද හිතින් කයයි අරමුණු කරන්නේ. එතකොට අපිට පහසුවෙන් බැස ගන්න පුළුවන් මේ සතිපට්ඨානයන්ට. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඉරියාපත පබ්බේ විස්තර කළා. එතකොට ඒකෙත් ආනිසංශ වශයෙන් පෙන්නනවා මේ විදිහට යම්සි කෙනෙක් කායගත සතිය දිනු කරනවා නම් අර ගේහසිත සංකල්පනාවන් දුරු වෙලා එයාගේ හිත සමාධිගත වෙනවා. දැන් අපේ සාමාන්‍යයෙන් කියපු විදිහටමයි ගේහසිත සංකල්පනා කියන්නේ අපේ හිතේ නිරන්තරයෙන් තියෙන එක අර යමයාගෙන යන සිතුවිලි. ඔවුන් ගැන යන සිතුවිලි, කාම සිතුවිලි, දේශ සිතුවිලි, මෝහ සිතුවිලි, මේවැයෙන්ම තමයි හිත ඔද්දල් වෙලා තියෙන්නේ. නමුත් මේ ගේහසිත සිතුවිලි විවිධාකාර වස්තු තණ්හාවෙන් යන සිතුවිලි, කෙලෙස් බරිත සිතුවිලි වෙනුවට මේ කායගත සතිය දිනු කිරීම හරහා අන්න බුදුරජාන් වහන්සේ කියන මේ ගේහසිත සංකල්පනා වලින් හිත මෑත් වෙනවා, හිත ඈත් වෙනවා. ඒ වෙනුවට කය ඇසුරු කරගෙන නික්ලේශීව ඉන්න ඔන්න දැන් හිතට අවස්ථාව තියෙනවා. තවත් ආනිසංස වශයෙන් පෙන්නනවා, දැන් කයම ඇසුරු කරගෙන මේ හිත ඉන්න පුරුදු වෙන නිසා මේ කයේ දැනෙන විවිධාකාර අපහසුතාවයන් ඉවසන සුළු ගතියක් තමන්ට ඇති වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් භාවනාවක් නොකරපු කෙනෙක් පුංචි ඔළුව කැක්කමක් හැදුනහම ඔන්න දොස්තර කෙනෙක් හොයාගෙන යනවා. නැත්නම් කොහේ හරි ඍදුමක් කැක්කමක් ආපු ගමන් ඔන්න වෙදකම් කරන්න යනවා. නමුත් දන්නේම නැතුව මාස ගණන් තිස්සේ ඒ වටම අපේ කාලය මිඩංගු වෙනවා. නමුත් අපි මේ කයෙන් ගන්න තියෙච්ච ප්‍රයෝජනය දන්නේම නැතුව ගිලිහිලා යනවා. නමුත් මේ කය දිහා බලාගෙන බලාගෙන ඉන්නවන් නම් කෙනෙකුට තේරෙනවා මේ කය කවදාවත් සම්පූර්ණයෙන් නිරෝගී කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ වෙනත් සූත්‍රවල දේශනා කරලා තියෙනවා. අපි හිතනවා නම් යම්කිසි කෙනෙක් මේ කය දැන් නම් මේ කය 100%ක් නිරෝගී. බුදුරජාණන් වහන්සේ කියන ඒක මේ කාරණා නොදන්නාකම, එයාගේ තියෙන මෝඩකම නිසා හිතන හිතවිල්ලක්. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගත යුතුයි මේ කය ඉතින් හරියට නිකන් අර අඬන බබෙක් නලෝගෙන යනවා වගේ තමයි මේක පවත්වන්න තියෙන්නේ. කොයි වෙලාවෙත් ඉතින් එක එක තැන් තැන් රිදෙනවා. කොයි වෙලාවෙත් එක එක තැන් තැන් වල ආබාධ මතුවෙනවා. ඉතින් යාන්තම් ඕක පැලස්තරයක් අලෝගෙන තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. මේ විදිහට අපි කය දිහා බලාගෙන ඉන්නවනම් අන්න අපිට මේ කායික අපහසුතාවයන් දරන්න පුළුවන් ගතියක් මේ කායानुපස්සනාව හරහා හැදෙන බව පෙන්ලා දීලා තියෙනවා. ඒක ඉතින් එකතකින් බලහම පැහැදිලි. මොකද කය දිහා බලනවා කියන්නේ ඒ තරම්ම අපි හිතන තරම් අර සුඛෝපභෝගී ගතියක් නෙමෙයි. මහා සුවයක් හිතට දැනෙන ස්වභාවයක් නෙමෙයි. මොකද කය ඇතැම් වෙලාවට තියෙන රිදුම් කැක්කුම්, ඇතැම් වෙලාවට තියෙන යම් යම් චලනය වෙන ස්වභාවයන්, කම්පන වෙන ස්වභාවයන්, ඇනෙන ස්වභාවයන්, දැනෙන මේ කසන ස්වභාවයන්, විවිධාකාර ඒ වගේ එකතකින් බැලුවාම අපි ඒ තරම් කැමති වේදනා ස්වභාවයන් නෙමෙයි මේ කයේ තියෙන්නේ. නමුත් අපි මේ බුද්ධ දේශනාවට ගරු කළා, බුදුරන් වහන්සේගේ වචනයට ගරු කළා, මේ කායानुපස්සනාව දිනු කරනවා නම් මේක තමයි මේ කය, මේ විදිහට තමයි මේ කය සකස් වෙලා තියෙන්නේ, මේක තමයි දුක්ඛ සත්‍ය කියලා අන්න කෙනෙකුට මේ කයේ තියෙන යථා ස්වභාවය තේරෙන්න ගන්නවා. අර කලින් තරම් මේ කයට විවිධාකාර ආටෝපයන් දමමින් මේක සරසමින් හිටිය ඒ ලාමක ජීවිතයේ වෙනුවට අපි මේ කය කියන්නේ විවිධාකාර හේතුන් නිසා හටගත් දෙයක්. මේක නිරන්තරයෙන්ම අපි කෑම බීම සපයලා මේක නඩත්තු කරන්න ඕනේ. මේක වැසිකිලි කැසීවි කරවන්න ඕනේ. මේක නිරන්තරයෙන් හොදන්න ඕනේ. සතප්පවන්න ඕනේ. මේකත් අර හරියට වාහනයක් නඩත්තු කරනවා වගේ නිරන්තරයෙන්ම මේ කයත් නඩත්තු කරන්න ඕනේ කියලා අන්න මේ කය දිහා සැබෑ දෘෂ්ටි කෝණයකින්, නිවැරදි දෘෂ්ටි කෝණයකින් බලන්න පටන් ගන්නවා. අර කලින් තිබිච්ච මගේ කරගත්ත ස්වභාවය වෙනුවට, මුලා වෙච්ච ස්වභාවය වෙනුවට, මේක මගේ කයය, මේ කය අනන්තයගේ කයට වඩා ස්වරූපීය, මේ මගේ කයය මේක අනිත්යගේ කය ශරීරවලට වඩා ශක්තිමත්ය කියලා මේ කයෙන් ඇති කරගත්ත මානක්කාරකම් වෙනුවට මේ කය මේ යාන්තම් ගැටගහගත්ත දෙයක්, මේ යාන්තම් මේ හේතුන් නිසා පවතින දෙයක්, මේ ආහාර නිසා පවතින දෙයක්, මේ ඍතු ගුණයන් නිසා පවතින දෙයක්, කර්මය නිසා පවතින දෙයක්, හිතේ මෙහෙයවීම නිසා පවතින දෙයක් කියලා මෙන්න මේ විදිහට මේ කය දිහා සැබෑ ස්වරූපයකින්, නිවැරදි ස්වරූපයකින් බලන්න අන්න කෙනෙක් පෙළඹෙනවා. එතකොට පින්වත්නි, අපි මේ කය නිසා වෙන මුලාව අපි තුලින් ප්‍රමාණිකෝලව අයින් වෙනවා. ඉතින් අපිට විශේෂයෙන් කතා කළ යුතු නැහැ. අපි ඉතින් වර්තමාන සමාජයේ දිහා බැලුවාම, ඇහැරලා බැලුවාම අපිට තේරෙනවා කොයි තරම්නම් කය සරසවගෙන, කය එළියට දාගෙන, කය පෙන්නගෙන මුළු ලෝකේ පුරාම විවිධාකාර වාණිජ රැලි යනවා. ඉතින් අපිත් ඒවට මුලා වෙලා අපේ ජීවිතය මුලාවෙන්ම ගත කරනවා. නමුත් මේ විදිහට මේ බුද්ධ දේශනාවට අනුකූලව අපි කය දිහා බලනවා නම් මේ කයේ තියෙන සැබෑ ස්වභාවය අන්න අපිට වැටහෙන්න පටන් ගන්නවා. අර මුලා වෙච්ච ස්වභාවය වෙනුවට, ලාමක ගතියක් වෙනුවට අන්න ඊට වඩා බොහොම මෝරපු දැක්මක් අපේ හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. මේක මේ හේතුප්‍රත්‍යයන් නිසා හටගත් දෙයක් නේද? හේතුප්‍රත්‍යයන් මත පවතින දෙයක් නේද? මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නොයි නේද කියලා අන්න කෙනෙකුට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට කයේ තවදුරටත් කායानुපස්සනාවේ යෙදෙනකොට, ඒතර තවත් අර මෙහෙම බලන්න අර සත්පුද්ගල සංඥාව දුර වෙලා මේක හුදු ක්‍රියාකාරකම් රැසක්, නැත්නම් මේකත් නිකන් හරියටම කර්මාන්ත ශාලාවක් වගේ, මේකෙත් තියෙන විවිධාකාර ක්‍රියාකාරකම් ස්වභාවයක්, ක්‍රියාකාරීත්වයක් කියලා අන්න කයේ තියෙන සැබෑ ස්වභාවය කෙනෙකුට වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒ හරහා ආත්ම සංඥාවත් ගැලවිලා යනවා. ඒ කියන්නේ මේ කය මම කරගෙන හිටියානම්, මේ කය මගේ කරගෙන හිටියානම් අන්න ඒකත් ටික ඔන්න බොඳ වෙලා යනවා, දුර වෙලා යනවා, ෂය වෙලා යනවා. ඒක අපිට තේරෙනවා මේ කායानुපස්සනාවේ, මේ ඉරියාපත භාවනාවෙන් උනත් සෑහෙන කාලයක් කෙනෙක් නිරත වෙනවා නම් මේකෙන් ලැබෙන ආනිසංස සුළුපටු වෙන්නේ නැහැ. සෑහෙන ප්‍රබල ගැඹීර ආනිසංස මේ ඉරියාපත භාවනාවෙනුත් ලබන්න කෙනෙකුට අවස්ථාව තියෙනවා. එතකොට මේ විදිහටම කයේ කෙනෙක් හිත පවත්වනවා නම් අන්න බුදුරජාන් වහන්සේ කියනවා අච්චත්තං මේව, අච්චත්ත මේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. දැන් තවත් ආනිසංසයක් වශයෙන් පෙන්නනවා, දැන් මේ කයේම හිත පවත්වන්න හිත ඇතුළෙම රැඳෙන ස්වභාවයක් ඔන්න පටන් ගන්නවා. නිරන්තරයෙන්ම පිටට දුවපු හිත ඔන්න දැන් ඇතුලේ ඉන්න දැන් අපිට නිරන්තරයෙන්ම අහන්න ලැබෙනවා දැන් අපි භාවනා කරන්න ගියාම මේ හිත අපි කියන අරමුණේ නෙමෙයි ඉන්නේ අපිට වමනා මේ කයේ පවත්වන්න අපිට වමනා ආනාපාන සතියේ පවත්වන්න අපිට වමනා ඉරියව්වේ පවත්වන්න නමුත් මේ ඇතුලේ ඉන්නවා වෙනුවට හිත එළියට දුවගෙන යනවා දැන් බුදුරජාණන් වහන්සේ මේ කායගත සතියේ ආනිසංසයක් වශයෙන් පෙන්නනවා අච්ඡත්ත මේව චිත්තං සම්තිට්ඨති දැන් මේක බහුලීකృత කිරීම හරහා වැඩිම හරහා මේ කලින් බාහිරටම දුවපු හිත පිටටම දුවපු හිත කොහොමද දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නෝ දැන් මේ එයාගේ මොමනාවට දැන් මේ අපි බලෙන් දක්මිටි කාලා ඇතුළේ නවත්වා ගැනීමක් නෙමෙයි මේ බුදුන් වහන්සේ අදහස් කරන්නේ මේ භාවනාව මනාව ප්‍රගුණ වීම හරහා බහුලීකృత වීම හරහා අන්න හිත નિરાයාසයෙන් කය තුල ඉන්න පටන් ගන්නවා සන්නිසීදති හරියට නිකන් කය තුල ඉඳගෙන ඉන්නවා වගේ ඔන්න කය තුලම ඉන්නවා ඒකෝදි හෝති කයේම එකඟ වෙලා කය තුලම එකඟ වෙලා සමාධියති අන්න කයේම සමාධිගත වෙලා ඉතින් බැලුවාම අපිට මේ කයනුපස්සනාව හරහා අන්න සමාධියක් වැඩෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එළියට දුවපු ගති අඩු වෙලා දැන් කය තුල රැඳෙන්න හිත පුරුදු වෙනවා කය අසුරු කරන්න හිත පුරුදු වෙනවා ඒ හරහා කෙලස් දුරු වෙන්න පටන් ගන්නවා ඉතින් මේ විදිහට පින්වත්නි අද අපි මේ ඉරියාපත භාවනාව ගැන සාකච්ඡා කළේ ඇත්තරම මේ ඉරියාපත භාවනාවත් මුලින් සරලව පටන් අරගෙන ඊළඟට සෑහෙන ගැඹුරකට ගිහිල්ලා අන්තිමට සතිය කොයිතරම් වැඩෙනවද කියනවා නම් අරමුණකින් තොර සතියක් කරහා නැවතත් ඉරියව්වට එනවා ඉරියව්වට ආවට හැබැයි මුල ඉරියව්ව ඇසුරු කරපු ආකාරයට නෙමෙයි දැන් මේ වැඩිච්ච අරමුණකින් තොර සතිය ඉරියව්ව ඇසුරු කරන්නේ ඒකයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අර සෑම සතිපට්ඨානයක් කරාම අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති දැන් මේ කය ඇසුරු කරගෙන පටන් ගන්නවා කය නිමිති කරගෙන පටන් ගන්නවා නමුත් කෙලපැමිණි මට්ටමක් එහෙම නැත්නම් මේක සෑහෙන ප්‍රගුණ වෙච්ච මට්ටමකදී අන්න කයත් ඇසුරු නොකර කය උපාදාන නොකර ඉන්න පුළුවන් මට්ටමකට අන්න බුදුරජාණන් වහන්සේ මේක පත් වෙන ආකාරය පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා අපි මේකේ කොයි තරම්නම් ගැඹුරකට යන්න පුළුවන්ද කියන එක ගැන අපිට එක්තරාන්දමක වැටහීමක් තියෙනවා නම් ඉතින් අපි තේරුම් ගත යුතුයි මේක මේ දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි කාලයක් අරගෙන අඛණ්ඩව මේ දේ කරනවා නම් අන්න මේ බුදුන් වහන්සේ කියපු මේ පියවර පසු කරගෙන අපිටත් ඒ කෙලසුන්ගෙන් තොර අනිශ්චිත ස්වභාවයක් උපාදාන නොකරන ස්වභාවයක් අත්දක ගන්න අවස්ථාව තියෙනවා. එනිසා මම හිතනවා අද ධර්මදේශනාව ප්‍රමාණවත් වෙයි කියලා. එතකොට මේ කායනුපස්සනාවේ කායගත සතියේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ ඉරියාපත භාවනාවත් අපේ මේ ජීවිතවලට එකතු කරගෙන අපි කරගෙන යන භාවනා කටයුතු සාර්ථක කරගන්න අද දිනේ ධර්මදේශනාවත් සියලු දෙනාටම එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ධර්මදේශනාව අවසන් කරමින් ප්‍රාර්ථනා කරනවා. සියලු සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ දේශනා සම්බන්ධීව ඔබ වහන්සේ ඉදිරිපිට සිටි පිරිසට අමතරව ස්කයිප් තාක්ෂණ අවශ්‍යත් පිරිසක් දේශනාවට සම්බන්ධමින් සිටි බව මතක් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඒ ධර්ම දේශනාවේ පුණ්‍ය ක්‍රියාව හේතුවෙන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට කුසලයත් හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට අනතුරුව සාකච්ඡාවක් කෙලිම පැවැත්වෙන්නේ නැහැ. හේතුව මේ අවස්ථාව වෙලාවත් කල්පනා කරලා ශ්‍රී ලංකාවේ ඒ වගේම අද ඔස්ට්‍රේලියාවේ මගදනාලි රටවලත් කිසියම් විශේෂ දවසක් ඉදිරිය තියෙනවා පවුල් වලට. ඉතින් ඒ කටයුතු සඳහා සම්බන්ධ වෙන යම් ඉන්නවා. ඉතින් ඒ නිසා අද සාකච්ඡාවෙන් කිසියම් ප්‍රශ්නයක් යම් කෙනෙකුට අහන්න තියෙනවා නම් ඒ ඉරියාපත භාවනාව පිළිබඳව ලබන සතියේට ඒක තියාගන්න. එහෙම නැත්නම් අපිට ලියලා එවුවොත් ස්වාමීන් වහන්සේට කලින් යොමු කරලා දැනුවත් කරන්න පුළුවන් ඒ ප්‍රශ්නය පිළිබඳවත්. එහෙම මතක් කරමින් අපි අද වැඩසටහන නිමා කරනවා. මොකද අපි සාකච්ඡාවකට යොමු වෙලා අපි අදහස් මෙතෙන්ට ගෙනල්ලා අපි දැන් මේ සකස් කරගෙන තියෙනවා ඒ කුසල් සාගත සිත කලඹව ගන්නෙ නැතුව උන්වහන්සේ අපිට මතක් කළා වගේ ඉරියව් පිළිමදව අවබෝධයෙන් අද දවස ගත කරන්න මානසික තත්ත්වය තුළම ඉඳගෙන අපි සාකච්ඡාව නිමා කරමු කියලා යෝජනා කරනවා. එහෙමනම් අපි අද හවස ධර්ම සාකච්ඡාවක් යුරෝපයේ කණ්ඩායම සමග පවත්වේවි. ඒ සඳහා එකතු වෙන්න කැමති අයට ආරාධනා කරනවා. ඒ වගේම හෙට දවසේදීත් හවස ලංකා වේලාවෙන් 3:00 ධර්ම සාකච්ඡාව පැවැත්වෙනවා. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු.